ධර්ම දේශනා සම්බං රසං ධම්ම රසෝ චිනාති ධර්ම රසය සියලු රසයන් දිනයි කාර්ය උතුර තේ සතු සතු සතු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අපමාද රතා හෝත සචිත්ත මනුරක්ඛත දුග්ගා උද්දරකත්තානං පංකේ සත්තෝව කුඤ්ජරෝති සදහැවතුනි ශ්‍රංග ශ්‍රී ලංකා ගුවන්විදුලියට ඔබ සවන් දෙන්නේ කල්කපතන් අප මෙම මාධ්‍ය ඔස්සේ එදා උදෑසනටට ධර්මානුශාසනා කරනු ලබන්නේද කල්පපතන්. මෙබැවින් අපි ඒ ධර්මදේශනා ඔස්සේ විවිධ දහම් කරුණු ටිකෙන් ටික ගැඹුරට කතා කරලා තිබෙනවා. ගාථා රත්නයක් ඔස්සේ නැත්නම් පද හතරක ගාථාවක් ඔස්සේ සූත්‍ර දේශනාවක් ඔස්සේ නොසේ නම් සූත්‍ර දේශනාවක තියෙන එක ගාථාවක් ඔස්සේ ආදි වශයෙන් ධර්ම ශ්‍රවණයේදී දැනගත යුතු කරුණු සියල්ලම පාහේ ඒ දේශනාවලට ඔබට සවන් දෙන්න ලැබුණා නම් දැන් දැනගෙන ඇති කියලා කල්පනා කරන ලබනවා. එබැවින් අප මෙබඳු ධර්ම දේශනාවකදී මූලික තත්වයන් පැහැදිලි කිරීම සඳහා කාලය ගන්න කල්පනා කරන්නේ නැහැ. තේරුම් ගත යුත්ත කුමක්ද? වියුත්ත කුමක්ද? ඒ වියුත්ත නිරන්තරයෙන් කරන්නේ කෙසේද කියන මෙම කාරණාව පැහැදිලි කිරීම තමයි අපිට මේ ලැබී තියෙන සීමිත කාලය අපි ප්‍රයෝජනට ගන්න ලබන්නේ. මෙහිදී අප විශේෂයෙන් දක්න දෙයක් තමයි තිලෝක බුදුරජාණන් වහන්සේ ඕනෑම තැනකදී ඕනෑම සිද්ධියක් අල්ලලා ඒ සිදුවන වරද සහ නිවැරදි කරගන්න කල යුත්තේ කුමක්ද කියන කරුණ පැහැදිලි කරන්න තරම් විශිෂ්ට ධනයේ දක්ෂතා තිබුත්ත මේ බව පැහැදිලි වෙනවා අපට. මේ සමාජ ජීවිතයේ යම් යම් පොද්දලින් යම් යම් මති මතාන්තරවල සිටින විට දකින්න අහන්න ලැබෙන හැම දෙයක්ම තමන්ගේ පැත්තට තමන්ගේ වාසියේ පැත්තට කතා කරනවා අපි දැකලා තිබෙනවා. ඒ ආත්මාර්ථය තුළ. ඒ වගේ බුදුන් වහන්සේ උන්වහන්සේට අහන හැම දෙයක්ම හරවලා තිබෙනවා. සියලු සත්ත්වයන්ගේ දුකින් අත මිදීම පිණිස, දුකින් අත මිදවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගය කියා දීම පිණිස, දුකින් අත මිදවා ගැනීමට අවශ්‍ය කරන්නා වූ උපදෙස් ලබා දීම පිණිස හැම සිදුවීමක් නිරධාරණය තිබෙනවා. මෙහිදී මා ඔබට අවධාරණය කරන්න කැමති සිදුවීම් 500ක් හෝ 1000ක් ඔබ හඳුනාගත යුතු නැහැ. ඔබට ගැළපෙන සිදුවීම් එකක් හෝ දෙකකින් මේ කරුණ වැටහෙනවා. උන්වහන්සේ පුරා 45 වසරක් දේශනා කළ සියලු ධර්ම දැනගත යුතුයි කියන අදහසකින් ඉන්නට එපා කිසිවෙක්. මංගල ධර්ම දේශනාවේ සහ දේව ධර්ම දේශනාවේ ප්‍රතිඵලය තමයි පස්වගතවසන්ගේ තික්ලේශී භාවය. ඒ නික්ලේශී භාවයට පත්වීම සඳහා අත්හල යුතු පැත්ත සහ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයේ ඒ දෙක තුළ අන්තර්ගත බැවිනුයි ඒ සිදුවීම සිදුවන්නේ වරද හදා ගන්න පුළුවන් නොවේ. ඔබටත් අප මේ කරුණ පැහැදිලි කිරීමේදී මේ ජීවත් වෙන්න ගිහින් සිදුනා වූ වරදක් අභාග්‍ය සම්පන්න දෙයක් එහෙම නැත්නම් නොදැන කරදරයකට වැටීමක් වගේ දෙයකට අපිට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. එසේ වුවද ඒ අපට නිවැරදි කරගන්නට තනියම බෑ. තනියම බෑ කියන්නේ බුද්ධාවාදයක් කනේ දෙයින් තොරව බෑ කියන එක. අවදාන ශාසනාවකින් පසුව නිවැරදි කරගත යුත්තේ තමන්න තමයි, වෙන කෙනෙක් නොවේ. නමුත් ඒකට මාර්ගෝපදේශකත්වයක් තියෙන්න වෙනවා. මෙන්න මෙහිදී තමයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ වටිනාකම අපට වැටහෙන්නේ. එබැවින් අපි අද මේ කරුණ පැහැදිලි කිරීමේදී එබඳු මාර්ගෝපදේශකත්වයක් අඩංගු කරුණක් ගැන තමයි පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. ධම්මපදේහි 327 වෙනි ගාථාව නාගවග්ගේ පවතින මේ සිද්ධියට අදාළ වෙනවා. අපට ඕනේ නම් මේ සිද්ධියට අදාළ සිදුවීම මුළු පැයම කතා කරන්න පුළුවන්. ඇතැම් විට සමහර අය ධර්ම දේශනාවක් වශයෙන් සලකනු ලබන්නේ ඒ කතාව කියන එක. නමුත් මානම්භව විට මේ ධර්ම දේශනාව සඳහා ගන්න ලබන්නේ ගාථාවේ අර්ථය අපේ ජීවිතයට ගන්න කොහොමද කියන කරුණ පැහැදිලි කරන්න. මේදී අපට කෙටියෙන් ඒ සිද්ධියට අදාළ සිදුවීම පාදවකට ගන්න වෙනවා, නැත්නම් ඒක උපමාවකට ගන්න වෙනවා. මෙහිදී මේ සිද්ධියට අදාළ වෙන්නේ කොසල් රජතුමාට සම්බන්ධ යුද්ධ දිනා දුන්නා වූ බද්දේරක නම් ඇතෙක්. ඉතා කීකරු ඇතෙක්, සටනේ විජයග්‍රහණ ලබා දුන්න ඇතෙක්, ඒ වගේම රජතුමාට කීකරු ඇතෙක්, පිරිස ජනතාවට කීකරු ඇතෙක් වශයෙන් තමයි ඒක සිද්ධ. එහෙත් යම් කිසි දවසක ස්නානයට ගොස් ඔහු ඒ සත්වයා මඩ කෙරෙනවා. උත්සාහ කරනවා වැඩේ ඉන්න. උත්සාහ කරන්න කරන්න තවදුරටත් මඩේ පතුලට යනවා. අනතුරු උත්සාහය අතහැර දමනවා. මේක දැනගන්නවා වටා පිටාව යයි හැම දිනෙකම. ගන්නට දර උත්සාහයන් අසාර්ථක වෙලා රජතුමාට දැන දෙනවා. රජතුමා ඊට පස්සේ විශේෂ ගොවිවරුන් යොදනවා. සුදලා ඇවිදින් පරීක්ෂා කර බලලා එළින් ආකෘති ආකාරයේ තේරුම් අරගෙන ඒ සත්‍යය අවට පරිසරයේ සටන් භූමියක සිට ගන්නව ලබනවා. යුද බෙර ආදී දේවල් වයමින්. මෙහිදී මේ සත්‍යයට තමන් මින් පෙර එබඳු තැන්වලදී උද්‍යෝගයෙන් සටන් ජයගත් හැටි සහ තමා මෙත මේ මොහොතේ අසරණ වෙ ඉන්න බව, අන්නා ඉදිරියේ හොදකලා වෙ ඉන්න බව, නිවට වෙ ඉන්න බව වැටහෙනවා. ඊට සුදුසු නෑ කියලා තේරුම් ගත්තොත් මේ අර පෙර තිබුණා වූ උත්සාහයේ වීරිය අරගෙන සංග්‍රාමිකත්වයේ සංග්‍රාමික මානසිකත්වයකින් යුක්තව උත්සව සාහෙන් ආපසු මඩවලින් ගොඩ එනවායි කියන මහා සිතක්. මේ පිළිබඳ ජනතාව බොහොම සන්තෝෂයටපත් වෙනවායි කියනවා. අනතුරු මේක බුදුරජාණන් වහන්සේගේ සවනට වැටෙනවා. මේ විදිහේ බද්දේ කරලා ප්‍රකටම වෙතා මඩේ හිරිසිට මේ පසුබිමෙන් සපයන ලැබු මේ සටන් සමානසිකත්වය තුළ උත්සාහයෙන් ගොඩ ආවායි කියන එක. ඒක තමයි කතාව. අන්න බුදුරජාණන් වහන්සේට හොඳ අමුද්‍රව්‍යයක් ලැබුණා. මඩේ එරුණ ඇතා අන් අයගේ බාහිර උත්තේජනයක් පොතගෙන උගේ උත්සාහයෙන් ගොඩ ආපු ධර්මතාවය බුදුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට කරුණු පැහැදිලි කිරීම සඳහා හොඳ මාධ්‍යයක් බවට පත් කරගත්තා. පත් කරගෙන උන්වහන්සේ කරන්න ඕන කාරණේ පිළිබඳව පැහැදිලි කරන ලැබුවා. අන්න අපි මේ ධර්ම දේශනාව වශයෙන් ගන්නේ එතනින් එහාට මේ ඇතුගේ කතාව හෝ එදා සිද්ධියක් නෙමෙයි. මේ ඇතාට උන දෙයම ඔබටත් වෙලා තිබෙනවා. ඔබ ඒක දන්නේ නැහැ තාම. ඒ වගේම ඔබ සමහර විට ගොඩ එන උත්සාහයකින් තොරව ඉන්නවා. නමුත් ඔබට යම් යම් අභියෝගයන්ට මුහුණ දීපු පුරුද්ද ශක්තිය තිබෙනවා ජය ගැනීම සඳහා. පරාජය සෙවණලට යට වෙන්නේ නැතුව. අන්නේ පුරුද්ද උදව් කරගෙන මෙතන බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් නැත්නම් වහන්සේගේ අනුශාසනා පැත්තෙන් ඔබට උත්තේජනයක් ලබා දෙනවා. ඒ උත්තේජනය උදව් කරගෙන ඔබත් මේ ඇතා එරුණු මඩවල හා සමාන ඔබ එරී සිටිනා වූ මඩවලින් ගොඩ එන්නට උත්සාහ කරන්න ඕන. ඒක කොහොමද කරන්නේ කියන එක තමයි අපේ ධර්ම දේශනාව පුරාම ඔබට පැහැදිලි වෙන්නේ. අප්‍රමාද රතා හොත ඉතින් කියවෙනවා අප්‍රමාදෙහි නියලුණ කෙනෙක් වෙන්න කියලා. ඒ වගේම සචිත්තං අනුරක්ඛත සිත මනාව රැක ගන්න කියලා කියනවා. කොයි වගේද කියලා කියනවා නම් පංකේ සත්ත්වව කුංජරෝ මඩ වලෙහි එරුණා වූ ඇත්තා ගොඩ ආවා වාගේ උත්සාහේ දුග්ගා උද්දරතත්තානම් මෙන්න මේ පදේ තමයි තාමත් වටින්නේ. දුග්ගා දුර්ගයෙන් උද්දරත නැගී සිටින්ට තමන්ම එකින් ගලව ගන්න නැත්නම් තමා විසින්ම නැගිටින්න. දුග්ඝා උද්දරත. දැන් ඔය ඇත්තුන් හිලෑ කරන භාෂාවේ මට මතකයි උද්දරි කියන වචනයක් තියෙනවා. මේ පාලිය උද්දරත වලින් එන් තමයි එන්නේ නැති කියලා මට හිතෙනවා මේ පදේ දකින්නකොට. ඔය සතාටත් නැගිටින්නේ කියලා කියන්නේ. ඒ වගේ දුග්ඝා දුර්ගයක් ප්‍රපාතයක් අපහසු තැනකට පත් වෙන්න වෙලා තියෙනවා. හැබැයි උද්දරත නැකිට සිටින්න ඕන අත්තහනම් තමන්ම. අන්න මේ දුර්ගේ කුමක් මේක නැගි සිටින්නේ කොහොමද? එතකො කොහොමද නැගිට කියන මේ කාරණාව උදව් කරගෙන අපි නිවන් මඟ නැත්තම් දුකින් අත මිදීමේ මේ මඟ අපිට ලැබී තිබෙන කාලය ඔස්සේ සාකච්ඡා කරමු. මෙහිදී අප්‍රමාද රතා හොත සචිත්ත මනුරක්ඛත කියන මේ වදන් දෙක තමයි පූර්වාදර්ශයේ මාර්ගෝපදේශකත්වය. නමුත් මේකට එන්න ඉස්සර වෙලා සමාජය සචිත්තං අනුරක්ඛත නැහැ. අප්‍රමාද රතත් නැහැ. ප්‍රමාද රතයි. ප්‍රමාදීලි අනුනේ වෙනවා. සිත ආරක්ෂා කරගන්න කල්පනා කරන්නේ නැහැ. දුරන් ගමන් එක තරම් අසරිරං ගුහාසයන් ඔස්සේ සිත ඇවිදින්න පටන් අරන් තියෙනවා. අන්න මේ ප්‍රමාදයට යුක්ත වීම, ප්‍රමාදයේ කෙරෙහි රතියකින් යුක්ත වීම, සිත ඇවිදින්න දීම තුළ තමයි මේ ඇතා එරුණ මඩවල වගේ ඔබ විසින් මේ සංසාර ගමනේ යම්කිසි සංසාර සාගරයක නැත්තම් ගොහරුවක එරුණේ. අනේ එරුණ ආකාරය තේරුම් ගන්න වෙනවා. තේරුම් නොගත්තොත් තවදුරටත් මේ එරීම තුළින් ඇතා අසරණ වෙනවා වගේ ගොඩ එන්න බැරි තරමට මේ අසරණ වීම සිදු වෙනවා. කෙසේද මේ සමාජයේ සත්වයේ ජීවත් වෙන්න ගියාපුවම මේ ගොඩ එන්න බැරි නැත්තම් ගොඩ එන්න උපදෙස් ලැබෙන විට වගුරක නැත්තම් මේ කියන දුර්ගයක එරී සිටින්නේ කියන එක. මෙහිදී අපට බුදු සමයෙන් පෙන්වව දාර දෙයක් තමයි චිත්ත සංකලේසා භික්ඛවේ සත්තා සංකලෙස්සanti. සිත අපිරිසුදු වීමෙන් සත්වය අපිරිසුදු වෙනවා. චිත්ත වදාන සත්‍යන්ති. සිත පිරිසුදු කර ගැනීමෙන් පිරිසුදු වෙනවා. අන පිරිසුදු කර ගැනීමෙන් පිරිසුදු වීමේ මාර්ගය අනුගමනීය ක්‍රියා මාර්ගයයි. බුද්ධාවාදී ලැබෙන්න පෙර අපිරිසුදු ආකාරයේ තේරුම් ගැනීම අවබෝධ කර ගැනීමයි. තමා මඩේ වැටුණ හැටි, තමන් මේ වගුරේ ගිලුණ හැටි, දුර්ගෙහි එරුණ හැටි තමන්ට වැටහෙන්න වෙනවා. අපි හැම මෙලොවට බිහිවි ලදරුවන් වශයෙන් දෙපා මාරු කරමින් දෙපයින් නැගී සිටීමට උත්සාහ කරනවා. ලෝකය හඳුනා ගන්නවා. දොරවල් පහක් උදව්වෙන් රූප, ශබ්ද, ගන්ධ, රස ආදී වශයෙන් ප්‍රශ්න කරමින් ලෝකය හඳුනා ගන්නවා. අනතුරුව ප්‍රයෝජන ගන්න පුළුවන් ආකාරයට මතකයක් අපි ඇති කරගන්න ලබනවා. පස්දර උදව් කරගෙන ඇති කරගන්නා වූ මතකේ නිසා 6 වෙනි දොරකුත් අපිට සකස් වෙනවා. පස්දර නැතත් අනතුරුව මේ 6 වෙනි දොරොස්සේ අපට සිත මෙහෙවමින් වැඩක් නැති වෙලාවට පස්දර නිෂ්ක්‍රිය වෙලාවට මනෝද්වාරිකව කටයුතු කරන්න පුළුවනි. නිදි නැතුව සිතමින් ඉන්න පුළුවනි. නින්දේදී ක්‍රියාත්මක වෙන්නෙත් මේ හදාගත්තා වූ මනෝද්වාරික ක්‍රියාකලාපයයි. මේවා සමාජයට අනවශ්‍ය දේවල් නෙවෙයි, අවශ්‍ය දේවල්. ජීවිත අවසානයේ දක්වා පස්දරක් අවශ්‍ය වෙන්නේ ලෝකේ හඳුනා ගන්න. මතකයක් අවශ්‍ය වෙන්නේ පාඩම් ඉගෙන ගන්න. එබැවින් ඒ කිසිවක් අනවශ්‍ය කරුණක් පන්නේ නැහැ. එසේ වුවද වැරදි ආකාරයක පරිහරණයක් හේතු කොටගෙන, වැරදි ආකාරයකට සම්බන්ධ වීමක් හේතු කොටගෙන සම්බන්ධ විය යුතු සීමා ඉක්මවා යමින් ගැටුමකින් තොරව පරිහරණය කළ හැකි, අනුගමනය කළ හැකි සීමාවන් ඉක්මවා යමින් අපි විසම් ආකාරයක වැරදි සංකල්පයට හසු වෙනවා. මේක මෙලොව උපදින හැම දිනාටම සිදු වෙන දෙයක්. අන්නේ සිදුවෙන සිදුවීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ ප්‍රමාදයට රතියක් ඇති කෙනෙක් වෙනවායි කියන එක. මේ ප්‍රමාදය anu වෙලාවට වැඩ කිරීමෙන් වැළකීම නොවේ. රත්තර ගහමුවට පස්සේ කාර්යාලයට පැමිණීම නොවේ. මේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරන සසර ප්‍රමාව කියන එක ඊට වඩා වෙනස් කරනවා. ඒ සමස්ත සමාජයේ දිසා රාමයමින් පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීමේදී මේ පුද්ගලයාට තමන් තුළ ඉන්නේ පුද්ගලයෙක්ම විනා ශණයෙන් ශණයෙන් ඇති වී නැති වෙන ස්කන්ධ පරම්පරාවක උපතක මරණයක ක්‍රියාවලියක් මේ කියන එක පිළිබඳ මුලදී අවබෝධයක් නැහැ. එබැවින් රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට, රසයෙන් පහසට ආස්වාදයන් හොයමින් යනවා. ආස්වාදයන් හොයාගෙන යාමේදී ඔහුට කුත්‍යගෙන දෙන්නා වූ කොටසක් ඔහු කැමැත්තෙන් අල්ලා ගැනීමකුත්, ඔහු සමට ගැටළු ඇති වෙන්න ආව කොටසක් අකමැත්තෙන් ප්‍රතික්ෂේප කිරීමකුත් කියන මේ දෙකට සම්බන්ධ වෙනවා. මෙහිදී කැමැති හතරයි අකමැති හතරයි බවට පත් වෙනවා නිරන්තරයෙන්ම. මෙන්න මේ කැමැති හතර නැවත ලබන්නට ඇත්නම් කියන අදහසකින් යුක්ත වෙනවා, අකමැති හතර නොලබෙනවා නම් කියන අදහසකින් යුක්ත වෙනවා. මෙන්න මේ නැවත ලබන්නට ඇත්නම් කියන හැඟීමෙන් යුක්ත වීමට කියන ඇලීම කියලා. නැතුවට කමක් නැහැ කියලා හිතනවාට කියන ගැටීම කියලා. ඇලීමකින් ගැටීමකින් තොරව මධ්‍යස්ථ ස්වභාවයෙන් පරිහරණය කළ හැකි ලෝකයක් තිබියදී තමන්ට රුචි පරිදි කටයුතු කරන්නට යාමේ මේ ලෝකයේම ඇලීමකින් සහ ගැටීමකින් යුක්ත කරගන්නවා ළමා කාලේ පහුවීමක් සමග. මෙන්න මේ ඇලීමකින් ගැටීමකින් යුක්ත කර ගැනීම සමග මෙතෙන්ට එනවා තව සංකල්පයක්. ඒකට කියන ඇලීම මුලාව කියලා. අනිකට කියනවා ගැටීම මුලාව කියලා. මේ මුලාව යන්න ටිකක් ගැඹුරු කරනවා. මෝහය කියව පවණින් එක තේරෙන්නේ නැහැ. මෝඩකම කියව පවණින් එක තේරෙන්නේ නැහැ. දෙකේම මුලාව. ඒ මුලාවට බුදුන් වහන්සේ වදාරන්නේ මම වෙමි යන මුලාව කියලා. ඒ මම වෙමි යන මුලාව කියන වචනේම පෙන්වන්නේ කයට අයිති කෙනෙක් නැහැ, නමස් තිබුණාට එහෙම කෙනෙක් නැහැ කියන එකක් එහෙම නෙවෙයි. එහෙම සම්මුතියක් පවතිනවා. මම කියන නමක් තබනවා, ගිහි වුණොත් ඒ නම එහෙම පැවිදි වුණොත් නම වෙනස් වෙනවා. ජීවිත අවසානයේ දක්වා අනන්‍ය පුද්ගලයෙක් ජීවත් වෙනවා. ඒක සම්මුතිය. ඒක නැහැ කියන එකක් බුදු සමෙන් කියන්නේ නැහැ. නමුත් මේ රූපේට, සද්දේට, ගන්ධේට, රසේට, ලාභේට, ප්‍රශංසාවට, කීර්තියට, යසසට, අලාභේට, දුකට, නින්දාවට, අයසට අන්න එහෙමයි. ඇති කරගන්නා වූ ඇල්ම නැත්තම් ගැටීම තුල තමයි මෙන්න මේ මමය මේ යන මුලාව හටගන්නේ. මේක අපි පැහැදිලි කරලා තියෙන ආකාරයෙන් නම් මම හෝ මගේ නොවන දේවල්. ශුන්‍යං අත්තනේනවා අත්තනේනවා. මට හෝ මට මගේ ආත්මයට අයිති නැති දේවල් තමයි අපට ලෝකෙ ලැබිලා තිබෙන්නේ. ඒවයින් අපි හදාගනු ලබනවා මම සහ මට අයිති දේවල් වශයෙන්. එන මේක ළමා කාලය සමග ආරම්භ වෙන දෙයක්. මේ ආරම්භ වීම තුළ තමයි අර බාහිරින් හඳුනාගෙන අතහැරිය යුතු මතකයට පමණක් සීමා විය යුතු සීමාව ඉක්මවා යමින් යලි අද හෝ හෙට හෝ මතුවට හෝ යලි මතක් කරගත යුතු ආකාරයෙන් ලෝභවලට එකතු වෙලා, මෝහවලට එකතු වෙලා, ද්වේෂවලට එකතු වෙලා, මෝහට එකතු වෙලා ශේෂ වෙන්නේ. මෙන්න මේ ලෝභවලට සහ මෝහවලට එකතු වී ද්වේෂවලට සහ මෝහවලට එකතු වී ශේෂ වීම තමයි ප්‍රමාද වීම. මෙය නැවත නැවත භාවිතා කරන්න භාවිතා කරන්න බලවත් වෙනවා. අප්‍රමාදයේ බලවත් වීම වෙනකොට ප්‍රමාදයේ බලවත් වෙනවා. එවිට කොල්ලෝභ බලවත් වෙනවා මෝහ සමග, නැත්නම් දේශ බලවත් වෙනවා මෝහ සමග ප්‍රධාන වශයෙන් ගත්තා. එහෙම නැත්නම් තවත් පැත්තකින් ගන්නවා නම් කාමච්ඡන්ද යටතේ නිවරණ වශයෙන් ව්‍යාපාද යටතේ අන්න එහෙම දෙයක් අත්හම තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා යටතේ මේවට බලයක් ශක්තියක් සැපයෙනවා. මෙන්න මේ චිත්ත සංකලේසා භික්කවේ සත්තා සංකලිස්සන්ති කියන පදේ මෙතෙන්ටයි ගලපෙන්නේ. බාහිරෙන් හමු වෙන කරුණවලට අදාළ කොච්චර අරිච්චකම් අනුයමින් තමන් යම් කිසි ස්ථානයක් මධ්‍යස්ථානයක් හදාගන්න ලබනවා ඊට ප්‍රතික්‍රියා දක්වන්න. ඇල්මින් හෝ ගැටීමකින්. වෙන මේ ප්‍රතික්‍රියා දක්වන මධ්‍යස්ථානයට අපි කියනවා යටිසිත තණ්හානුසය ඇතැම්හු භාංග චිත්තය කියලාත් කියනවා. වචනේ නෙවෙයි තේරුම් ගන්න ඕන. මේකට කියන්නේ ශේෂ. ශේෂ වීම. අන්න මේ ශේෂ වෙන තැනට යම් යම් දේවල් එකතු කරන විට මගේ උදාහරණය තමයි කැටේට රුපියල් 5-5 දැම්මොත් අයි කියලා යනවා කියන්නේ. නැවත නැවත එක්වතාවක්, දෙවතාවක්, තුන්වතාවක්, සියවතාවක්, දහස්වතාවක් ආදී වශයෙන් මේ අරමුණු ඇලීමෙන් භාවිතා කරන විට අනුසය බලවත් වෙනවා. ග්ලෝභ මූලය, දේශ මූලය, මොහ මූලය බලවත් වෙනවා. අන ලදරුවෙකුගේ මේ බලවත් නො වූ මූලයන් වයසින් මුහුකුරා යාමත් සමග මේ ප්‍රමාදය තුරනම් කටයුතු කරන්න. අනිවාර්යෙන්ම ජීවිත අවසානය දක්වාම බලවත් වීම සිදු වෙනවා. මේකට පරිහාණ ධම්ම එක සූත්‍රයක පැහැදිලි කරලා තියෙනවා. රාග වේපුල්ල, ද්වේෂ වේපුල්ල, මෝහ වේපුල්ල. වේපුල්ල කියන්නේ විපුලත්වයටපත් වෙනවායි කියන එක. එහෙම වෙනවා නම් ඒ කෙනා පරිහාණයටපත් වෙන කෙනෙක් කියලා දැනගණ්ඩයි කියලා බුදුරජාණන් වහන්සේ අවවාදන ශාසනා කරලා තිබෙනවා. ඒ කියන්නේ ප්‍රමාදයේ පුංචි තැනකින් ආරම්භ කොට විශාල ප්‍රමාදයකටපත් වී ගංගාවක් පුංචි උල්පතකින් ආරම්භ වෙලා සාගරයට එකතු වුණට මහ විශාල ගංගාවක් පෙන්වාසේ දුක් උපදින්නට හේතු කන්දරාවක් සිදුල එකතු කරගෙන කිසිදු ආකාරයේ සනසීමක් ලබා ගන්නට වේකයක් නැති තරමට ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩිලා බලවත් කරගෙන ඒව නිසා නිරන්තර ලෝකේ සමග ගැටුම් ඇති කරගෙන පස්දරෙන් සහ මනෝද්වාරයෙන් ආදී වශයෙන් විවිධ ක්‍රමයකට එමත් නැත්නම් මව්පිය දූ දරුවන් වශයෙන්, සැමියා සහ බිරිඳ වශයෙන්, සහෝදරයා සහ සහෝදරයන් වශයෙන්, අසල්වාසීන් වශයෙන් සුන්දර තත්ත්වයක තිබුණා වූ සම්බන්ධතාව මතක තබා ගන්න. මේ සුන්දරත්වයේ සම්බන්ධතාව පිළිබඳව හරි ලස්සන කියමන්ති වෙනවා. බෙරළුගේ දිය හරි අටකට කපාගෙන කොටසක් නොකාග දෙවරුන්ටත් තබාගෙන. ඒ තමයි ආරම්භක தත්ත්වය. පසුව ප්‍රශ්න කරනු ලබනවා. මෙහෙම හිටපු අපි ඇයි පළවෙනියටට අද එන කොටා ගන්නෙ? අන්න මේ ભેදයක් නැතුව තිබුණු තැනක සිට මේ ભેදයක් ඇති වුණ තැන දක්වා ඔවුන්ට පෙනෙන්න බැරි ඔවුන්ට රිදවන තැන දක්වා මේ යන ගමන තමයි පරිහානිය කියන්නේ. මෙන්න මේක තමයි බුදු සමයෙන් පෙනුණු ලබන නොයායුතු ගමන. අවාසනාවකට සදහම් ශ්‍රවණය නොකරන ඕනෑම කෙනෙකුට මේ නොයායුතු ගමන අධ්‍යාත්මිකින් යනවා. මේකට තමයි පිරිහෙනවයි කියලා කියන්නේ. එතකොට ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය වැඩෙන්න වැඩෙන්න මේක බලවත් වෙනවා. බලවත් වෙන්න බලවත් වෙන්න ලෝකයක් සමග ගැටුම් වැඩි වෙනවා. අන්න මේ සමාජයේ අද වටහා ගත යුතු කරුණක් මෙතන තිබෙනවා. මේක බලවත් වෙමින් ජීවිත අගට ගොස් එයින් අතමිදීවට වෙහෙස මහන්සි වෙන එක හොඳ වුණත් ප්‍රතිඵල ළඟා කරගන්න කල්මදි. මේක බලවත් කරගන්න නැතුව තරුණ කාලයේදීම බලවත් කරගැනීම අත්හිටුවා ගන්න ලැබුණොත් එදහස් වීමත් ඉක්මන් වෙනවා නේ. අන්න වත්මන් සමාජයට විශේෂයෙන් ලබා දිය යුතු පාඩම මෙයයි. මේ සකස්මානුව ගත් කල බොහෝ දෙනා ධර්මස්සෝණේ කරන්ට යන්න පින දහමට යොමුෙන්න පූර්ණ කාලීන කැපවීමක් කරන්න හිතන් ඉන්නේ මහලු වයසටපත් වෙලා. ධර්මයේ තේරුම් ගැනීම ජීවිතයට අදාළය, තරුණ වයසේ තේරුම් ගත යුතුය කියන සංකල්පයේ තරුණ પરම්පරාවක් නැහැ. වණ කියන එක ජීවිතය අඩාල කරන දෙයක්, සතුට අඩාල කරන දෙයක් කියන සංකල්පයේ මේ සමාජයේ ඉන්නවා. සම්පූර්ණයෙන්ම වහවහ වෙනස් වේතු සංකල්පය නෑ. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ කියන එක ජීවිතය අඩාල කරන එකක් නෙවෙයි. සතුට ජීවිතයෙන් ඉවත් කරන එකක් නෙවෙයි. හොයන සතුට අංග සම්පූර්ණව ජීවිතයට ලබා දෙන දෙයක්. ඒ බැවිනුයි ඒ ඕපනායක ගුණයෙන් යුක්ත වෙලා තියෙන්නේ. ඇඳිවතක් හෝ ඉසගිනිගත් කලක් මේ. ඇඳිවතකට ඉසගිනිගත් තමයි ඉසගිනිගත් කල ගත්තම ඒක ලබනාත්ම නිවන්න කල්පනා කරන්නේ නැහැ නේද? තමන්ගේ වැඩ ටික කරගෙන ඉඳින් පස්සේ නිවන්න කල්පනා කරන්නේ නැහැ නේ. ප්‍රමුඛ කාර්ය වන්නේ අනිවාර්ය ජීවිතය තුළ සැනසීම ළඟා කර ගන්නට නම් සපවත් කර ගන්නට නම් සදහම්හි ගැඹුරු තේරුම් ගැනීම නැවතී මේ කටයුත්ත ජීවිතයට ප්‍රමුඛ කාර්යයක් වෙන්න වෙනවා. ප්‍රමුඛ කාර්යයක් වෙනවා කියන එකේ තේරුම අනිත් කාරණා අතහැර දමනවා කියන එක නෙමෙයි. ඔබෙන් යම් කිසි මෙහෙවරක් මේ සමාජයට වෙන්න තියෙනවා නම් අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් ආවිද භූමිකාවල් කරගෙන යන කෙනෙක් වශයෙන් යහපත් සමාජයට අවශ්‍ය යහපත් දෙයක් නම් අනිවාර්යෙන් මේ කටයුතු නිරත වෙන්න වෙනවා. ඒ කටයුත්ත අතහැරීමක් මෙතන කියවෙන්නේ නැහැ. මෙතන කියවෙන කාරණේ තමයි මේ මඩේ එරීම සිදු වෙන්නේ. මේකට අපි කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. මේ ආත්ම දෘෂ්ටිය තුළ ඔබට හොරෙන් ඔබේ සිත තුළ වැඩ කරන්නේ සංස්කාරයන්ගේ නිප්සුකාත්ම බව. ඔබ ඒක දන්නේ නැහැ. මෙබැවින් නැවත නැවතව වෛර කරලා එකට එක කරලා රිදෝලා බැනලා පාඩු කරලා තමයි ජයග්‍රහණය ලබන්න හදන්නේ. හැම කටයුත්තක්ම ඔබ ජයග්‍රහණයකින් කෙලවර කරගන්න හදනවා නඩු හබවලින්, කතා බහ වාද විවාද කරගැනීම තුළින්, පරාජය කිරීම තුළින්. මමත්වයේ මූලික කොටගෙන අන්පුද්ගලයා බිම වැටෙන්න සලස්වා නැත්නම් ඔහුට ඔහු වට වැටෙන්න සලස්වා ජයග්‍රහණ ලැබෙන තමයි ඔබේ බලාපොරොත්තුව. අන්න මෙහෙම නැවත නැවතත් මේ වැරදි පාරින් ජයග්‍රහණේ ලබන්ට යන්න තමන්ට මතක් වෙනකොට දුක් විපාක දෙන්න හේතු වෙන හේතු සිත් තුළ ශේෂ වෙනවා. මේ විපාක දෙන්නට හේතු වෙන හේතු එකතු වීමට තමයි විපාක සිත් කියලා කියන්නේ. එන අවස්ථාවට ආපහු වෙනකොට තමයි විපාක සිත් කියලා කියන්නේ. හේතු විතර නෙවෙයි කියන්නේ කර්ම සිත් කියලා. එතකොට කර්ම විපාක කියන එක මේ මොහොතේ සිදුවෙන දෙයක්. ඒ මොහොතේම පසු වෙන්නත් පුළුවන්, පසු වෙන්නත් පුළුවන් විපාක කියන එක. එතකොට දුක් විපාක දෙන්නට හේතු නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ සිත තුළ ශේෂ කරන සංඛ්‍යාව වැඩි වෙන්න නිරන්තරයෙන් දුක් විපාක දෙන කරුණු එන්න වැඩි වෙනවා. මේක තමයි ඇතා ටිකෙන් ටික ගොඩ එන්න දරුවට උත්සාහයේ මඩේ මෙරණ එක. එතකොට ඔබට බුදු පියාණන් වහන්සේ හමු වෙන විට, නැත්තම් බුදු පියාණන් වහන්සේගේ සදහම් හමු වෙන විට ඔබ මේ කියන යම් මට්ටමක මේ ගොහරු එරිලා ප්‍රමාදය තුලයි මේ ගොහරු එල්ල තියෙන්නේ. දැන් අන්න ප්‍රමාදය තුල මේ ගොහරු එරුණ බව තේරුම් ගත්තාම තමයි එහෙනම් අප්‍රමාදය සතෝ හෝත කියන වෙන්නේ. අරමුණු එන්න පුළුවෙනි. අරමුණු හඳුනා ගන්නට අවශ්‍යයි. අරමුණු වලින් අවශ්‍ය කාර්යයන්ත් කරන්න ඕන. නමුත් මමත්වයෙන් ගෙන ශේෂ කිරීම, මුලාවෙන් ගෙන ශේෂ කිරීම කියන එකට කියනවා ප්‍රමාදය කියලා. එසේ නොකරන්නට අනුගමනීය ක්‍රියාමාර්ගයක් පවතිනවා. සමස්ත ධර්මදේශනා තුළම මේ පිළිබඳ එලිකොට තියෙන රහස තමයි අරමුණෙන් අරමුණට ඉදීමක් මැරීමක් අපි ළඟ සිදු වෙනවා. අපි මේ ඉදීම මැරීමේදී මරණයටපත් කරන්නේ නැතුව යලිගන්න හේතු ඉතුරු කරමින් තමයි මේ ගමන යන්නේ. නමුත් අපට ලෝභ දේශ මොහ වශයෙන් යලිගන්න හේතු අවසාස කරන්නේ නැතුව අවසන් කරන්න පුළුවනි නම් ඒ නොතබන එකම හේතුවක් නිසාවත් යලිත් මඩේරීමක් සිදු වෙන්නේ නැහැ කියන එක. දුකටපත් වීමක් සිදු වෙන්නේ නැහැ කියන එක සංයෝජන සූත්‍රය ඇතුළු සූත්‍ර දේශනා ගණනාවක පැහැදිලි කරලා තියෙන දෙයක්. අන්න එබැවින් අර පෙරකල පුරුද්ද අතහරින්න ඕන. සිත අපිරිසිදීම සඳහා ඉදිරියට ශේෂ කරන කාරණේ අතහරින්න වෙනවා. ඒ අතහරින්න දරන උත්සාහයට තමයි මේ අප්‍රමාද වෙනවයි කියලා කියන්නේ. අප්‍රමාද රතෝ හොත. අන්න තමන්ගේ හිතට මුල් තැන දෙන්න කියලා කියනවා. බුදුබණ ඇසෙන්න පෙර සිත විසින් අප විසින් අපේ සිත දුරන් ගමන් ඒක තරන් ඔස්සේ යවලා තිබෙනවා. තමන් රුචි කරන රූප, ශබ්ද, ගන්ධ, රස ඔස්සේ යම් යම් රුචි දේවල් හොයා යන්නෙමින් යමින් ගිජු සිතක් ඇති කරන් තිබෙනවා. ඒ ගිජුකම් සිත ඇතුළත පවතන නිසා නැවත ගැටෙන විට ඒ ගිජුකමේ යන්නට ඒ ගිජුකමට අහු වෙන්නට අපි නිරන්තරයෙන් ඉඳ තිබෙනවා. පරණ පුරුදු පාරෙම යමින් දැන් කේන්ති ගත්ත පුද්ගලයාට කේන්තියෙන් තොරව කටයුතු කිරීම වෙනකොට කේන්තියෙන් කටයුතු කරලා වචනටත් දීලා ඉවර වෙනවා සිහියෙන් ඉස්සර වෙලා. ඒ වගේ අනත් කෑදර ආකාරයක යම් දෙයක් ලකිනකොට කෑදර කිව්වම දිවට කෑදර විතරක් නෙමෙයි ඇසට කනට නාසයට කෑදර ආරම්භණයක් යම් කිසි කෑදරකමකට වැඳලා හිටියානම් සිහියෙන් ඉස්සරලා කෑදරකමින් භුක්ති විඳලා ඉවරයි. සිතින් නැත්තම් ඒ දකින්න ඕන දැක දෙවල් දැකලා හිතලා ඉවරයි. මෙහෙම සිත තමන් හොයන පැත්තට යන්නට තියෙන ඉඩකඩ බරපතලයි බලවත්. ඒක තමයි පුතක් ගන්න භාවය කියලා කියන්නේ. මෙන්න මේ බලවත් ස්වභාවය යන්නට ඉඩ නොවෙන්ට දරන උත්සාහයක් තමයි සචිත්තං අනුරක්කත කියලා කියන්නේ. සිත ඉන්ද්‍රිය ගෝචර අරමුණු ඔස්සේ ඇදී ගොස් යලි යලිත් ඒ සැපේම ලබා ගැනීමට තියෙන ගිජුකමට ඉඩ නොදෙන්න සිත රැක ගන්න ඕන කියලා තියෙනවා. සැබවින්ම කියනෝ නම් ඉන්ද්‍රිය සංවර සීලය කියන එකේ තේරුම ඇස් පියාන කන් පියාගෙන බිම්බලාන ඉන්නවා කියනට වඩා මේ ඉන්ද්‍රයන්ගෙන් මින්තර ඇති වුණා වූ ගිජුකම කෑදරකම එන විට තවදුරටත් ඒ ඔස්සේ නොයා ඒකට කියනවා ඉන්ද්‍රයන් බිඳ බැලීම කියලා. ඒවා එසේ වන්ට නොදී අවසන් කරන්න පුළුවන් නම් ඒ අවසන් වෙන එකට තමයි මෙතන පෙන්නන සචිත්ත මනුරක්කත කියන එක. එතකොට මෙන්න මෙහෙම තමන් අතින් සිදු වුණා වූ වරදක් පිළිබඳව තමන්ට අවබෝධයක් ලැබෙන්න වෙනවා. මේක ශාස්ත්‍රීය වදනකින් කියනවා නම් ඒ වරද බුදුන් වහන්සේ හිලි කරන පරිදි සංස්කාරයන් රැස් කිරීම. සංස්කාරයන් නිතිසුතාත්මකට ගැනීම තුළින් ජාතියට, ජරාවට, ව්‍යාධියට, ශෝකයට, මරණයට හේතු වෙන්නා වූ සංඛාරයන් රැස් කිරීම. ඒ සංඛාරයන් රැස්වීම සිදු වෙන්නේ මම නම් වූ, මගේ නම් වූ, මගේ ආත්ම නම් වූ සංකල්පයට කොටු වීම තුළයි. එබැවින් මිනිසා දුකටපත් කරනු ලබන්නේ බාහිර ලෝකයේ සංසිද්ධීන් හෝ බාහිර ලෝකයේ අටකවල හැම නොවේ. ඒවට අදාළ ඇලීම් ගැටීම් සංඛ්‍යාවක් තමන් විසින් එකතු කරගෙන අවකාශ කරන්ට යාම තුළ තමයි මේ තමන්ට අදාළ දුක්වලට හේතු ශේෂ වීම සිදු වෙන්නේ. අන ඔබට බුද්ධාවාදී ලැබෙන විට ධර්මස්සෝණේකට මෙන්න මේ ඔබත් මේ බද්දේරක වැනි ඇතෙක්. ඔබ සෝත්සාහයෙන් ගොඩෙන්ට උත්සාහ දරා ඒ කියන්නේ ලෝභෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කොට ගොඩ එන්නට දුකින් ගලවෙන්න උත්සාහ දරා බැරි තැන ඉපින තැන හෙම්බත් වෙලා අවහිරටපත් වෙලා ඉන්න කෙනෙක්. අනේ මේක තේරුම් ගන්න වෙනවා. දැන් ඔබ නිවට වෙලා ඔබට සැනසීමක් නැහැ. ඇතා සම්බන්ධ කතාවේ පවතිනවා ඇතාට බාහිර උත්තේජන ලබා දුන්නයි කියලා. ඒ උත්තේජන ලබා දීම ඇතා කුල්මත් වෙන්නට, ඔහු පෙරදැක්සූ දක්ෂතාවන් මතුවෙන්න උදව් වුණයි කියලා තිබෙනවා. අන්න මේ ඇතා උට උත්තේජන ලබා දෙන්නාසේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ වැනි අය. අක්ඛාතාරෝ තථාගතා තුම්මේ කිච්ඡං ආතප්පං යන වදන් වලින් ප්‍රකාශ කරලා තියෙන්නේ. නුඹ කළ යුත්තක් ඇත්තන් නුඹ කරන්න ඕන. තථාගතවරු මාර්ගෝපදේශකයෝ. මේ ඇතාට කවදාලා ඇද්දා කියලා නැහැ. එහෙම මොකක් හරි යන්ත්‍රයක් භාවිතා කරලා ඇද්දා කියලා නැහැ. ඔහුට නැගී සිටින්න පුළුවන් විදිහට ඔහු උද්‍යෝගිමත් කරන බාහිර ශබ්ද වගේක් පැවැත්වුව බව සඳහන් කරා. අත්තහයත්නෝ නාතෝ කොහිනතෝ පරෝසියා කියන්නේත් ඒක තමයි. කවුද ඔබට පිහිට වෙන්නේ? ඔබට ඔබමයි පිහිට වෙන්නේ. හැබැයි මේ දුර්ලභ පිහිට කොහොමද ලබා ගන්නවා කියලා කියන්නේ. බුද්ධ අවවාදයේ පිහිටා. ඒ අවවාදයේ අනුගමනය කිරීම තුළ තමයි මේ වලින් ගැලවෙන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ අමාරුවෙන් ගැලවෙන්න පුළුවන්කමක් තියෙන්නේ. වෙන මෙහිදී ඔබ හැම දිනාටමත් මේ ඇතාගේ ක්‍රියාමාර්ගය ගන්න වෙනවා. මේත් උදාහරණය තුල මඩේ එරුණ ඇතා ටිකෙන් ටික වීරය කර ගොඩේම කියන මේ සිද්ධියක් තිබෙනවා. මේ ඔබ විසින් වැටුන දුක්වලට හේතු ඉවත් කරගැනීමෙන් දුකින් අත මිදීම සඳහා ඔබ විසින් කළ යුතු භාවනාව පිළිබඳවයි මේ කියන්නේ. ඒ වචනේ අපි යලිත් මතක් කරගන්න ඕන කොහොමද කියන්නේ කියලා. දුග්ගා උද්දරතත්තානම් පංකේ සත්ත්වව කුඤ්ජරෝ. උද්දරත අත්තානම් තමන් මෙයින් ගොඩ එන්නට ඕනේ මේ දුර්ගේ නැත්තම් මේ කරදර මූලයන්ගේ. අන්න බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරමින් සමාජයට පෙන්වා දෙන ලබනවා. පරම සත්‍ය වූ සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මයට පිටුපාන ඔබ නිත්‍යසකාත්මනම් වූ සත්‍යයක් සාදාගෙන ඒ මත පිහිටා ඔබේ චිත්තසංතානයේ කුණුවෙකුතු කරගන්නවා. ඒ නිත්‍යසකාත්ම සංකල්පය තුළ තමයි මේ අගාධය කරා යන ලබන්නේ. මේ සංඛ්‍යාව වැඩි වෙන්න තමයි ඔබට දුක්සහගත ස්වභාවයන් වැඩි වෙන්නේ. අන්න දැන් මේක තේරුණා නම් ඔබට අනතුරුව මේ වැඩි වෙන පැත්තට කියනවා ප්‍රමාදය කියලා. එකට කියනවා සචිත්ත අනුරක්කත නෙමෙයි න අනුරක්කත කියලා. සිත රැක්කේ නැහැ කියන එක. දැන් එතාට පුළුවන් වුණා උගේ පැරණි ශක්තිය මතු කරගෙන අර බාහිර උත්තේජනය මත මේ නිවට බවින් ගොඩ එන්න. ඔබටත් හිතෙනවද පු탁ජන කියන්නේ නිවට බවක් කියලා. බුදු සමය ආර්ය නැත්තම් සුතවන්ත කියන වචනේ අපවතින සුතවන්ත කියන එක. එහෙම නැත්තම් සුතවත් වීම කරුණ පිළිබඳ බහුසත භාවය. ඒ බහුසත ස්වභාවය හැම වෙදීමේ අල්පසත ස්වභාවය නිවට බව. ඒක නර ලින් මැඩි කතාව වගේ එකක්. සීමිත ලෝකයක් තුළ හිර වෙලා ගොඩ එන්න උත්සාහ කරන ලබනවා. අන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ඔබට කල්යාණ මෙත්ත සේවනයක් මගින්. සද්ධර්ම ශ්‍රවණයක් මගින්. මේ ඔබට දුක් ඉගෙන දෙන්නේ බාහිර සංසිද්ධීන් නොව ඔබේ සිතේ පවතිනා වූ ලෝභ දේශ මොහයන්නේ. මේ ලෝභ දේශ මොහ මූලයන් ශේකර ගන්න පුළුවන් නම් දුක වෙනකොට දුක නැති වූ තැනකටපත් වෙන්න පුළුවනිය කියන මේ කරුණ අහන්න හම් වෙනවා. අහන්න හම් වුණාම ඔබට හිතෙනවා වීරිය කරන්න. ඒ අත දෙන්න කවුද? බුදුරජාණන් වහන්සේ තමයි සමස්ත සමාජයට අත දුන්න පුද්ගලයා. වැරදි මුලාවකට අහුවෙලා සසර ඇවිදීමට පාරවල් හදාගෙන යන සත්වයාට, ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්න සිදු වෙන කාරණා එකතු කරමින් ඉන්න සත්වයාට ඊටවඩා උත්තරීතර වූ සැනසීමක් සොයා ගැනීම සඳහා මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න. මේ ක්‍රමයෙන් කර්ම රැස්වීම වෙනුවට කර්මශය වෙනවා කියන එකක් හඳුන්වා දුන්නා. ඒ හඳුන්වා දුන්න මූලික දේ තමයි පින්නතුනේ ධර්මය කියලා කියන්නේ. දැන් මේ දුකින් අත මිදීමට ධර්මය සරණ කරගන්න ඕනේ. අනේක තමයි තෙලෝගර බුදු පියාණන් වහන්සේ වදාළ වැදගත්ම කරුණ වන්නේ. ඒ පිළිඳ උන්වහන්සේ තමන් වහන්සේ පිළිබඳ කරන පැහැදිලි කිරීමෙන් සඳහන් කරනු ලබනවා. ගුරුවරයෙක් හොයා යන ගමනේදී තමන් වහන්සේට ගුරුවරයෙක් අවශ්‍ය වූ බැවින් මේ දේවල් කියා දුන්නා වූ වෙනත් පුද්ගල ගුරුවරයෙක් නැති බැවින් ධර්මයේ ගුරු කොටගත් බව. බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා ධර්මය නම් ඒ ධර්මයේ නැමැති ගුරුවරයා සරණ කරගන්න ඔබට බාධාවක් නැහැ නේද? නමුත් ධර්මයේ යන ධර්මයේ අකුරු හත කියන අකුරු හතර නෙවෙයි. ධර්මයේ යන ජාතක කතාවක් හෝ සූත්‍රයක් හෝ නෙවෙයි. ඒ වයින් කියවෙන්නා වූ ඔබේ හදවත තුළ පවතිනට ඕන ඔබ ඉන්නේ පෘථග්ජන භාවයේ නම් දැනට ඔබ ළඟ නැති දෙයක් මේ ධර්මයේ කියන්නේ. ඔබ දන්නේ නැති වුණාට ඔබ පෘථග්ජන භාවයේ නම් ඉන්නේ. හොඳ කෙනෙක් වෙන්න පුළුවන්, සිල්වත් කෙනෙක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ පෘථග්ජන භාවයේ නම් ඉන්නේ. ඔබගේ දර්ශනයේ ඇතුළත පවතින්නේ සංස්කාරයන් නිත්‍ය සුඛාත්මකට ගැනීම නැති මුලාවයි. එබැවින් ඔබ තවදුරටත් මේ මඩෙහි එරෙමින් ඉන්නා ඇතා වගේ. තවදුරටත් දුක්වලට හේතු රැස් කරගැනීමෙන් ගැඩ ගැලවෙන්න බැරි ආකාරයට හිරෙමින් ඉන්නවා. එබැවින් ඔබට දුක් ගෙනත් දෙන්නේ මම වගේ මගේ වචන නන් නෙමෙයි, මම වගේ මගේ සංකල්පය ධර්මයේ වශයෙන් පිළිගැනීම කියන එක තේරුම් ගන්න වෙනවා. එබැවින් නිත්‍ය සුඛ ආත්මකට ගැනීම ප්‍රමාදයයි. නිත්‍ය සුඛ ආත්මකට ගැනීම සිත නොරැකීමයි. අන දැන් මේ සිදුවන වැරදි ටිකක් සිත තුළ පවතිනා වූ දොස් ටිකක් අපි ඉවත් කරන්න ඕන. ඒකයි චිත්ත වදානාශුද්ධාන්ති කියලා කියන්නේ. මේ මූලයන් ඉවත් කිරීම කොහොමද කරන්න ඕන? මේවා අපිට බාහිර වශයෙන් තියෙන තැනක් වශයෙන් දකින්න තැනක් නැහැ. නමුත් යම්තාක් ඔබට ශේෂයක් තිබෙනවා නම් වර්තමාන මොහොතේ ඔබට ලෝභ, ගෝහ, දේසෝ, මෝහ එන විට තියෙන ප්‍රමාණයක් මෙලියට එනවා හංගන්න බෑ. අපට අවශ්‍ය වන්නේ මේවා එන්ට නොදී හදාගත් සිතකින් ලබා ගන්න සමාධියක්, සාන්ත බවක් නෙමෙයි. බොහෝ දෙනා අද කල්පනා කරන්නේ එහෙම දෙයක් තමයි. හිතට එන නිසායි කරදර එන්න දුන්න නැතුව ලොකු හිතේ ආයතනයක් හදාගත්තොත් එන්නේ නැත්නම් දුක නැහැ කියන්නේ. ඒක සංගවීමක්. එහෙම යටපත් කරලා තියන්න බෑ. කොයි මොහොතක හෝ ඒ බැම්ම කඩාන ගිහින් යටපත් කිරීමේ බැම්ම කඩා ගිහින් මතු වෙනවා. අපි මෙහෙම හිතමුකෝ. ජල මූලාශ්‍රයකින් ජලය එනවා. අපි හරහ බැම්මක් පදිනවා. බැම්ම බදලා වතුර පාර නවත්තන්න හිතනවා. නමුත් ජල මූලාශ්‍රයේ මුලින් එන නිසා වතුර පිරලා පොතලින් හරි බැම්මට තර්ධනයක් වෙලා කඩාන යනවා නේ. හොඳයි මූලාශ්‍රයේ හිඳුනොත් බැම්මට තර්ධනයක් වෙනවා. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ බාහිර සාධකයක් වදා මේකවත් හිතවන්න කියන එක නෙමෙයි. මේ දුක්ඛ මූලම්. මෙකට යම්කිසි මූලාශ්‍රයක් පවතිනවා. ඒ මූලාශ්‍රය පුළුවන් නම් ඔබට අත්හිටවන්න. අන්නේ මූලාශ්‍රයෙන් ගලවා දැමීම කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේගේ ඉන්න උපදේශය. ඒ නිසා තමයි උන්වහන්සේ සූත්‍ර දේශනා ගණනාවකම නිවීම කියලා කියන්නේ ලෝභයේ ඡයවීම, ද්වේෂයේ ඡයවීම, මෝහයේ ඡයවීම කියලා කියන්නේ. අන්න අපිට දැන් මේ සිත තුළ සැඟවී තිබෙනා වූ දේවල් සංගවාගෙන ඉන්නට බෑ. ඒක සංගවාගෙන යටපත් කරගෙන ඉන්නා තරමට ඒක වෙනත් කායික රෝග ස්වභාවයෙන් එළියට එනවා. අතල තබා ගන්න ඒකත්. මෙබඳු ගැටුම් නැත්තම් මේ බඳු පීඩනයන් සංගවාගෙන ඉන්න තරමට ඒවා විවිධ රෝග ලක්ෂණ වශයෙන් මතුවේ. අන්තිමට ඒවා කායික රෝග බවට පත් වෙනවා. නමුත් ඒක මුල තියෙන සිටේ. එබැවින් අපට ශාරීරික මානසික නිරෝගී බව සඳහා මේ තමන්ගේ හිතට වද දෙන්නා වූ සංගවාගත් කොටසෙන් නිදහස් වෙන්න වෙනවා. ඒකයි බුදුසමෙන් සිත පිරිසිදු කිරීම කියන වචනයක් පැහැදිලි කරලා තිබෙන්නේ. දැන් එහෙනම් ඔබට වැටහෙනවාද මෙතෙක් පැහැදිලි කරපු කරුණවන් ඔය යමින් ඔබ මේ ඇතාට බද්දේරක ඇතාට උන ඉරියව් වගේ නිත්සුකාත්ම සංකල්පය තුළ කර්ම රැස් කරමින් ලෝභ දේශ මොහ වැඩෙමින් නිත්සුකාත්ම සංකල්පේ නැමති හිරගය පළල් කරමින් සිටින බව. දැන් ඒ රැස් කිරීම දැන් හිස් කරන්න ඕන. කොහොමද හිස් කරන්නේ කියලා තේරුම් ගන්න වෙනවා. ඒ හිස් කිරීමේදී ඊට පස්සේ අර වෙනුවට අන්න අප්‍රමාද රතෝ හෝත සචිත්ත මනරක්කතේ තෙන්න භාවිතා කරන්න වෙනවා. මෙන්න මෙහිදී තමයි එදිනදා වැඩ කටයුතු කරන ගමන්. නිින්ද හැරෙන විට මනෝද්වාරයේ සහ පස්දොරෙන් සමු අරමුණු ගන්න ගමන්. තම තමන් ඉන්න ස්ථානයන්හිදී ඊට අදාළ කරුණු එකතු වෙන විට තමන්ගේ පැරණි ලෝභ, පැරණි ද්වේෂ, පැරණි මෝහ මතුවෙනවා. මතුවෙනවා පමණක් නොවී ඒ ඔස්සේ යමින් පැරණි පාරේම අර තවදුරටත් මඩේ එරණ පැත්තට යන්න ඔබ උද්‍යෝගිමත් කරන ලබනවා. ක්ලේශ සහගත ස්වභාවයෙන්. ඒකට නෙමෙයි වීරිය කියන්නේ. ඒ වළක්වා ගැනීමට, ඒ නිදීමට තමයි වීරිය අවශ්‍ය වෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ මේ සමාජයේට සංස්කාරයන් නෙක්සුකාත්ම නම් වූ ධර්මයක් හෙළි කරමින් එතාට බාහිරින් ලබා දුන්නා වූ ශබ්දේ උද්‍යෝගය, රණබිරහඬ වෙනම උද්‍යෝගය තුලින් වූ සත්‍යය උද්‍යෝගිමත් වුණා වගේ ඔබට මේ කර්ම ක්ෂේත්‍රීම තුළ තිබෙනා වූ සැනසීම පිළිබඳ ඉඟි ලබා දෙනවා. ප්‍රකාශයන් කරමින් උන්වහන්සේලා වදාරනවා මේ ලෝකයේ උන්වහන්සේලා වෛරයේ උත්සාහවත් වූ මිනිසුන් අතර කිසිදු වෛරයක් නැති අය සුවසේ ජීවත් වෙනවා කියලා. එවිට ලබාගත් දිනිස්කමේ උත්තරීතරව සැනසීමකින් යුක්තව ඉන්නට නම් තමන් ලෝකෙට දොස් පවරා බෑ. ලෝකේ තියෙන කරුණ සමග හැප්පී බෑ. ඒවායේ ඇදපැළඳු දෙක බෑ. මේවා සමග ගැටෙන්නා වූ තමා නමැති මුලාව ඉවත් කරන්න වෙනවා. ඒ තමා නමැති මුලාව ඉවත් කරන්න වෙන්නේ තමා නමැති ස්වභාවයේ හිතට ආවම. ඒ තමා නමැති ස්වභාවයට තියෙනවා මුහුණරවල් ගණනක්. කොච්චරද කියන්න පුළුවන් කමක් නැහැ. ජයමංගල ගාථාවල නම් තියෙන්නේ බාහුන් සහස්ස අබිනිම්මිත සායුදන්තං කියලා. අදහසක් ආයුධ සහිත අදහසක් මවාගෙන ආවයි කියලා කියන්නේ කවුද? මාර්යානේ. ඔබ තුල ඉන්නවනේ මේ මාර්යා. ඔය ඇතැම් විට කියන්නේ ගෙන්නන්න එපා මගේ මාර්යා කියලා. එතකොට විවිධ ස්වරූපයෙන් එන එකද මේ ආයුධ සහිත අදහසක් මවලා කියන්නේ. ඇස කන නාසය දිව කය උදව් වෙන්නේ රූපේ ශබ්දේ ගන්ධේ රස මුල් කොටගෙන කැමැත්ත වශයෙන් අකමැත්ත වශයෙන් ඇල්ම වශයෙන් ගැටීම වශයෙන් බය වශයෙන් ඊර්ෂ්‍යාව වශයෙන් මුලා වශයෙන් කැමැත්ත වශයෙන් පරෝපකාරයේ මුල ස්වභාවයෙන් මුල ව්‍යාජ වූ පරෝපකාරයේ සැබෑ නෙමෙයි ආත්මార్థේ යටින් තියාගෙන බාහිරින් උදව් කරන මුලාවෙන් මේ හැම එකකින්ම එන්නේ මාර්ගය. සමාජයට හොරෙන් කරගන්න පුළුවන් මේක යාමම් දේවල්. තමන්ගේ හදවතට හොරෙන් කරන්න පුළුවන්. තමන් මේ කරන්නේ ආත්මවංචනයක් කියන එක තමන් දන්නවා නේද? උදව් කරන්න ගිහින් එතන ඇතුළත පවතිනවා නම් ආත්මවංචනයක් තමයි ඒක දන්නවනේ. අන්න ඒ වගේ මේ කරුණ තේරුම් ගන්න පුළුවන් වුණාම මේ මාර හමුදාවක් තියෙන්නේ. මාර හමුදාව සමග නිරන්තර සටනක් ගන්න තියෙන්නේ. හතර සමුදාව මතුවෙන වෙලාවක් බලන් ඉඳලා උන්ට පහර දෙන්න වෙනවා. මෙන්න මේක තමයි මේ පෙන්වන්නේ නැගී සිටින්න කියන එක. අර කියන නරා වලින් නැත්තම් ඒ අගාධයෙන් ගොඩෙන්ට කටයුතු කරන්න කියන වචනේ පැහැදිලි කරන්නේ එකයි දුග්ගා උද්දරතත්තානම් උද්දරත මේ දුර්ගයෙන් තමා විසින්න උත්සාහයෙන් තමා නැකිටවා ගන්න උද්දරත නැකිටින්නට ඕනේ කියන එක. මේ නැකිටින්නට දෙන අත කුමක්ද බුදුසමයේ? අනිකුත් සියලු කාරණාද ඇතුළත් යහපත්යයි සම්මත සියලු කාරණාද ඇතුළත් මෞපිය උපස්ථානේ විහාරස්ථාන රැක ගැනීම පරෝපකාරයේ ආදී මේ සියලු කාරණාද ඇතුළත් මේවයින් පරිබාහිර දේකුත් නෙමෙයි. ඇතුළත් මම මගේ ආත්ම කොට නොගෙන ඉදිරියට එන්නට අවශ්‍ය හේතුවක් වශයෙන් ඉතුරු නොකර මේ ඉදිරියට හේතු තබනේවනේ කර්ම විපාක බවට පත්වන්නේ. ඒක තමයි සංඛාර රැස් කරනවා කියන කේතේ තේරුම. අපිට එහෙම නැතුව තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේ අතහරින් ප්‍රතිපදාව වර්තමානයේදී ඉදිරියට නොතබා අවසන් වෙනවා. ඒ ඉදිරියට තැබීම සිදු වෙන්නේ මම මගේ සංකල්පයෙන් කටයුතු කිරීම තුළ තමයි අතලින් හේතු ඉතුරු වෙලා අවසන් වෙන්නේ. ඒක අල්ලා නොගැනීමේ ක්‍රියාමාර්ගය තුළ ඉදිරියට ප්‍රසබා අවසන් වෙනවා නම් එවිට ඒ නොතබන එකම හේතුවක් නිසාවත් මේ මඩේරීම සිදුවන්නේ නැහැ. එවිට සිත තියෙන පැත්තෙන් හිස්සෙනවා. අපි එකට කියනවා උපන්න කුසල් දුර වෙනවත් කියලා. තියන්න නැති නිසා අපි එකට කියනවා නූපන්න කුසල් නූපදිනවයි කියලා. මෙන්න මේක ප්‍රතිසත්‍යයක් වශයෙන් හේනවන විට එන්නට හේතු අඩුවන විට ස්වභාවයෙන්ම ඔබට දැනේවි නිෂ්කලංක යම් මට්ටමක සිතක් පවතිනවා කරදරයක් නැති කියන එක. ඒක හොයාගෙන එතෙන්ද වෙලා ඉන්න පොරාලන්න උත්සාහ කරන්න එපා. මොකද එහෙම ඉන්න බෑ. තවත් යට හේතු තියෙනවා නම් ඒක වහගෙන මතුවෙනවා. ඔය සමහර අය පිළිබඳව අපි දන්නවා මේ ඔය ලෝභ දේශ මොහ හේතු සියල්ල තියාගෙන වීර්යෙන් සමාධියක් වඩනවා. සතියක් දෙකක් මාසයක් වඩනවා සමහර අය. නමුත් ආපහු අර අදාළ කාරණයක් නිසා මතුවනහම අර හදාපු සමාධිය කාගී අතක් නෑ තිබුණට වඩා පිරුණ පුද්ගලයෙක් බව පේනවා තමන්ගේ හැඟීම් වලින්. එනිසා මග ඇරලා යට කරලා නිදහස් වෙන්න බෑ. හිස් වෙන්න ඕන බාහිර ලෝකේ නෙමෙයි. හිස් වෙන්න ඕන තමන්ගේ භවංග චිත්තෙත් පදනව මේ ශේෂයන්. මේ ශේෂයන් ශූන්‍ය කර ගැනීම සඳහා අවශ්‍ය මාර්ගයේ හැසිරෙන එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ප්‍රතිපදාව කියලා කියන්නේ. ඔබ දන්නවද වෛද්‍ය ශාස්ත්‍ර සම්බන්ධයෙන් ගත් කල සියලු විෂයට අදාළ ප්‍රතිකාරයක් තියෙනවා තෙල් වර්ගයක් සර්ව විසාගිය කියලා. එකකට වෙන්නේ නැහැ. ඔක්කොටම මේක හදාලයි. ඒ වගේම ඔබ දන්නවද ගම්බදවිහාරයේ පවතින කෝපටත් තෛලි කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ ඕන දෙයකට ඒක හරියනවායි කියන එකයි. අන්න ඒ වගේ සමාජයේ ජීවත් වෙන විට සැනසෙල්ලේ ජීවත් වීම සඳහා නම් ගොවියාට, වෙළෙන්දාට, ඉංජිනේරුවාට, වෛද්‍යවරයාට, දීවරයාට, රේදුරාට ආදී වශයෙන් විවිධ වෘත්තීය දක්ෂතා ඇති වෘත්තියන් කරන්න ඕනනේ. ඒ වෘත්තීන්ගෙන් දක්ෂ වූ පමණින් කෙලෙකට නිවන සැනසීම ලැබෙන්නේ නැහැ. ඒ හැම වෘත්තිකයාටම අනිදුක්ඛානාත්ම නම් වූ දැක්ම තියෙන්න වෙනවා. ඒක දුකින් අතමිනීම සඳහා බුදු සමය සඳහන් කෝකටත් තෛලයේ බව තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම තුළින් ඔබ හැම දෙනාට මේ බද්දේරක ඇතාගේ කතාවෙන් පෙන්වා වදාළ උපමාව අදාළ වෙනවා. ඔබත් නිත්සුකාත්ම සංකල්පය යටතේ බද්දේරක ඇතා මඩේරුණා වගේ මුලින් පිරිසිදු වෙනදලා පස්සේ මේ අගාධයට වැටෙන කෙනෙක්. ඔබට මේ පිළිබඳව ගැලවෙන්න ගලවලා දෙන්න කෙනෙක් නැහැ. බාහිර උත්තේජනය ඇතාට ලැබුණා වගේ බුදුරජාණන් වහන්සේ ගාව ධර්මශාසනා තේරුම් ගත්තාම ඒ තේරුම් ගත්ත උදව්වෙන් මේ තමා විසින් මේ දුර්ගයෙන් නැගී සිටින්නට වෙනවා. ඔන්න ප්‍රතිපදාව. ඔන්න කළ යුතු දේ දුකින් අත්මදීම සඳහා. මෙය වර්තමාන මොහොතේ තේරුම් ගන්න පුළුවන් හැම දිනෙකම කරන්න ඕන දෙයක්. කිසිටකත් කල්දාන්න ඕන දෙයක් නෙවෙයි. මේ තේරුම් ගන්නට නොහැකි නම් තමයි යම් කිසි පුද්ගලයෙකුට පුණ්‍ය ක්‍රියාවන් කරමින් පෘථග්ජන භාවය තුළ මීට පහළ තිබෙනා වූ යම් කිසි ශික්ෂණ ප්‍රතිපදාවක හැසිරෙන්නට අවශ්‍ය වෙන්නේ සුදුසු වෙන්නේ ඒ 100%ක් සුදුසු නිසා නෙවෙයි. කල යුත්තේ නොයට වෙන නිසා. මේක තේරුම් ගන්න වෙනවා. මේ ප්‍රතිපදාව කියන එක අබුද්ධවත් පාදිත් අනුගමනය කරන්න පුළුවන්. වෙනත් ආගමක පිටලත් අනුගමනය කරන්න පුළුවන්. නමුත් මේ සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මණං වූ උත්තේජනය උදව් කරගෙන සොකි චිත්තසංතානයේ පවතිනා වූ කුණු ටිකවත් කරගැනීම ක්‍රියාවලිය කව කාටවත් කොහෙදිවත් තමන් වෙනුවෙන් කරන්න බෑ. තමන්ම ඒක වර්තමාන මොහොතේ තමන්ට අදාළ කාරණා මතුවෙන විට හදාගන්න මහන්සියෙන්ට වෙනවා. මේ සඳහා මේ ධර්ම දේශනාවත් මම හිතනවා ඔබ හැම දෙනාට උදව් වෙනවා, උපකාර වෙනවායි කියලා. ධර්මස්වණේ කරන්න, අදාළ දේ තේරුම් ගන්න, භාවනාව යනු වෙනම ඉරියව්වක් වෙනම ක්‍රියාමාර්ගයක් නොවන බවත්, සමස්ත ක්‍රියාවලාමයේම එදිනදා ජීවන ක්‍රියාමාර්ගය තුළම තමාට හොරෙන් තමාට පහර දෙන මේ සතරන් එන විට උන් දැක ගන්න අවශ්‍ය කල්පනාවක් සිහියක් අපිට තියෙන්න ඕන. සිහිය තියෙන්න ඕන ඉරියව් මාරු කරන්න නෙමෙයි. සිහිය තියෙන්න ඕන සංස්කාරයන් අනිදුක්ඛානාත්මයෙන් බලන්න. නිත්සුකාත්ම සංකල්පයෙන් බලන්න එක තමයි සිහිය නැතිකම ප්‍රමාදය. මේක දිනු කරන්න ඕන. වඩනවා කියන්නේ අන්න ඒකයි. ඒ වැඩිම තුළ තමයි ඔබට රැස්වීම වෙනුවට අස්වීම සිදු වෙන්නේ. එතකොට එහිදී සඳහන් කරන ලබන පරිහාන ධම්ම සූත්‍රයේ ලෝභ, රාග, දේශ, මොහ, තණ්හ තුනීවීමක් කියන එක. ඒ තුනීවීම තුළ ගැඹුරු තැනකදී ප්‍රඥා ස්වභාවය තුළ ඔබට යථාභෝධයක් ලබන්න පුළුවන් වෙනවා. එතකොට ඔබ ඇතුළත ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් හිස් වෙන මොකුත් ඔබට අපෑරෙන්නේ නැහැ. එවිට ඔබට ඔබ සංසාර ගමනේදී හේඋදේ එනේද? මෙතරම් වටිනා අවබෝධයක් තමන්නක තියනවා නේද කියන අවබෝධය පිළිබඳ අනුමාන ඥානය ලබන්න පුළුවන් වෙයි. අනුමාන ඥානයෙන් යමක් දතුවම ඉන්න පස්සේ ඒක සාක්ෂාත් කරගන්න සඳහා කටයුතු කිරීමේ ශක්තිය ඔබට ලැබෙනවා. මාර්ගය ගන්න ලැබෙනවා. එසේ කර ගැනීම සඳහා මේ ධර්මානුශාසනාව උපයෝගී කරගන්න. හේතුපාදොක්කට ගන්න. ඔබ හැමදෙනාට මේ මඩෙහි ඉරණ ඇතු ගොඩේම සඳහා, බද්දේරක ඇතු ගොඩේම සඳහා බාහිරින් රණබිර නාදේ උදව් වාසේ. නිත්සුකාත්ම සංකල්පේ නැමැති හිරගෙදර හිරවි දුකටපත් වීම සිදුවීම් දුදුණා එින් අතමනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ සංස්කාරයන් අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීම නැමැති රණබිර නාදේ හේතු වාසනා වේවා. ඔබටත් ඉහත් වාසයෙන්ම මේ සැනසීම ළඟා කරගන්නට ධර්මානුශාසනාව හේතුපාදක වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මෙපමණකින් මෙම ධර්මානුශාසනාව සමාප්ත කරනු ලබනවා. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.